දේශනාව සත්‍ය දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල කුස්සැත්ත ජී පුණ්‍යෝධාරාමාධිපති පූජ්‍යපාද මෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සුමන්තා චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවනකාලු අයං භදන්තා ධම්මස්සවනකාලු අයං අදම්සා ධම්මස්සවන කාලෝ අයං අදම්සා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සත්ව්‍යායික රජ්ජේන සග්ගස්ස ගමනේන වා සබ්බලෝකාදිපච්චේන සෝතාපට්ඨි ඵලං වරං ගුවන්විදුලි ධර්මානුශාසනාවට සවන් දීම සඳහා සූදානම්ව සිටින ශ්‍රාවක භෞතමි, අපි පසුගිය සතියේ ධර්ම දේශනාව කරමින් සසර බැඳ තබන දැනි වල ස්වභාවයන් පිළිබඳව කිසියම් පැහැදිලි කිරීමක් කළා. සාමාන්‍ය සමාජයේ තියෙන අවබෝධයට එහා යන සංයෝජන යනු සසර බැඳ තබන බැඳලවත් සංයෝජන තුළ සිටින ඕනෑම කෙනෙකුට දාන සීල භාවනාදී නැසේ නම් යහපත් දේවල් කරමින් සායහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන් බව, ඒවට විපාක මෙලොව පරලොව වශයෙන් හිමි වෙන බව, එහෙත් ඔවුන් සංයෝජනයන්ගෙන් මිදීට බව පැහැදිලි කළා. සුතවාදය සංයෝජනයන්ගෙන් මිදෙන, සංයෝජනයන්ගෙන් මිදෙනවා කියන්නේ සසර දෙක තමයි බැඳවලින් මිදෙනවා. ලෝක බුදු පියාණන් වහන්සේ ලෝක පහළ වී තමයි මේ මාවත ලෝකෙ හිලි පිහිලි කරේ. ඉන් පෙර සිටි සත්පුරුෂයෙකි ඒ සඳහා උත්සාහයක් කළා. ඒ උත්සාහය විශේෂ ධම්මාකාරයෙන් දියුණු කරන් ගිය ඒ ප්‍රතිඵල තමයි රූපී අරූපී බඹතල දක්වා බොහෝ කල් ජීවත් වෙන්න පුළුවන් සමාධියක් හමුනේ. ඒ කොන්සිපේ සංයෝජන තුළ. ඒ නිසා අපි මේ බුදුරජාණන් වහන්සේ වැඩගත් දේ උන්වහන්සේ ඉගෙන ගිරින් වැඩගත් දේ. එනනම් අපි ඊට පසුව දේශනා කරපු ධර්ම දේශනාව වශයෙන් මා අද මේ මාතෘකා පාඨයට ගත්ත ධාතාවේ සතුට කරුණු පැහැදිලි කරන්නට කල්පනා කරමු. අපට බුදුපියාණන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතු කරෙහි විමසිලිමත් වෙනකට පේන දෙයක් තමයි බණ අසා. බණ අසා කියන්නේ උන්වහන්සේ කරපු කරුණු පැහැදිලි කිරීම අසා. පුණ්‍යඤ්ඤ සල්සා සගතවසන් බරණස් සිටුවරයා සහ හළුවන් මද්ද වගේ තුමාරවරුන් යටිල තවසන් විසරයතුමා විසාකාව සෝදරා දුදෝදන රයිතුමා අදි වශයෙන් මේ සියලු චරිත පිළිබඳ හදාරාගෙන එනක කටට තේරෙනවා බුදු හාමුදුරුවන්ගෙන් බණ අසා මාර්ග ප්‍රලාභී වූ බව. මේකම විශේෂයෙන් අවධාරණය කරන දෙයක් සවන් දෙන්නම් සඳහා. ඇතනි වත්මන් සමාජයේ සෝවාන් සහතික ලබෙනවා. ඇතැම් වූ විශාල මුදලක් ගෙවා මේ සහතික ලබා ගන්න කල්පනා කර මතක පියාගන්න ලෞකික තනතුරු පදවි සඳහා සුදුසුකම් නැතත් මුදල් සබල් දේවල් ලබා ගන්න පුළුවන්. මේ බුදු පියාණන් වහන්සේ වදාළ මේ ආර්ය මාර්ගයේ කිසිවකට කිසිවකට බලපෑම් කරලා නැත්නම් අනිසිරි විදිහට අල්ලස් දෙලා හිම ලබා ගන්න බැහැ. මේක ස්වයං අවබෝධයක්. මේ පිළිබඳ අවශ්‍ය කරුණු තමයි අපි කතා කරේ සද්ධර්ම ශ්‍රවණය සහ කල්යාණ මිත්‍ර සේවනය කියන. එහෙනම් ඒ බුදුන් වහන්සේගේ දහම් පණිවිඩය තුන ස්ත්‍රී පුරුෂ විහිදෙවි ભેදයෙන් තොරව මේ මාර්ගඵලලාභී වීම කියන එක සිදු වී තිබෙන බවයි එදා සිදු වීම අපි කියවනකොට පාඩම් වශයෙන් ඉගෙන ගන්නකොට දැනගන්න ලැබෙන්නේ. සම්පෞද්ගලික කල්පනා කරන දෙයක් තමයි. සිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ නිර්වෘල් නිර්වදි දහම අද අපට සවන් දෙන්නට තේරුම් ගන්න ලැබෙනවා නම් එදා අද කියලා වෙනසක් නැහැ. ඒ සිදුවීම් සිදුවිය යුතුයි ධර්ම විනී තමයි බැලුවා. ඒ නිසා තමයි අපි අද මේ පිළිබඳව ලැබී තිබෙන කාලයේ තරමට විශේෂම කරුණ පැහැදිලි කිරීමක් කරන්න හදන්නේ. කොහොමද මේ ධාතාවෙන් සමාජයට දෙන පණිවිඩය අත්‍යවශ්‍යයි කරන් කියන අපි කියමු කොහේ මහ පොළව නැත්නම් ලංකාව කියලා පෘථිවිය. පෘථිවිය අත් මෙතන ගන්න පොළව කියන්නේ. ඒ රාජසිනික බවට පත් වෙන්නේ එක. එහෙමත් නැත්නම් පුණ්‍ය ආදි සංඛාරයන්ගේ ප්‍රතිසංගීතාක වශයෙන් සංග්‍රහ ගමන වෙනවා. සර්ග කියන වචනෙන් කියවෙන්නේ ධනසිරුරක් අතහැර ලබන ඒ සාම ලෝකයේ තයිති උපපාතික ප්‍රතිසංවිලාභී සම්පත් අපි එකට ගෙන සදිව ලෝක කියලා. සබ්බ ලෝකාධිපත්‍යන සර්ව ලෝකයන් සියලු ලෝක අපිට අපේ ලෝකය කියලා ගන්න අපි දන්න මට්ටමින් නැත්නම් තව බුදුන් වහන්සේ වදාළ ආකාරයට සංගතක් අක්ක. සිය අධිපතිය වෙනවා කියලා හිතන්න. මේ අධිපති භාවයන් තුන හෝ එකකට පත් තුන අත් වඩා සෝතාපට්ටි පලං වරන් සෝවාන් ඵලයට පත් වෙනවා නම් ඒක උතුම් කියලා වදාළේ ඇයි බුදුරජාණන් වහන්සේ. රාජ්‍යකම ලෞකිකයි. බුදුරජාණන් කෙනෙක් බලන් ඉන්නවා අහිමි වෙනකොට දුක ඇති වෙනවා. ස්වර්ගය සත්‍යසබ්බ විලෝක කර්ම විපාක නිමුණාම සිතින් තුරන් වෙලා අපෝපක්ඛන්දි ලබන සිද්ධිය. කියෝගේ සරෝලෝක අධිපතිය වුණත් ඒක උදලා ගන්න තව කෙනෙක් බලන් ඉන්නවා අහිමිනේ දුක පවතිනවා ඒවා අහිමි වෙන දේවල්. ඒ වගේම මා පෙර පැහැදිලි කරපු කරුණාන කරුණානෝ ගත්තල ඒ සියල්ලෙන් ලබන යම් සුඛයක් ඇද්ද ඒකට කියනවා වේදේක සුඛය කියලා. එහෙම නැත්නම් ඒකට කියනවා දාසයෙන් එකක් තුල තියෙන සුවය කියලා. අලං නාදං කිසොලසින්ත කියලා අපි පැහැදිලි කරලා තියෙනවා. බුදුන් වහන්සේ වදාලා වූ සංඝක්කේ සුඛේ හා සංසන්දනේ ක්‍රීමේදී මේ ලෞකික ලබා ගන්නා වූ මොනවා හෝ පදවි තානාන්ත අහිමි වෙන සුළුයි. අල්ලාගත් පුද්ගලයාට අහිමි වෙන දුකක් හැදෙන්න. නමුත් කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා මේ ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ පළවෙනි පරිපරත ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. ආය ආපහු බුදුරජාණන් වහන්සේටවත් ඒක ගන්න බෑ. ඒක පිළිගන්නේ නැහැ. ඒක ඉතින් මෙහාට තවදුරටත් පියවරෙන් පියවර දියුණු වෙනවා වුණාම පිළිගන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ අර සියලු සංපදවි තානාන්තර වලට වඩා කෙනෙකුට මේ සෝවාන් පුද්ගලෙක් වෙනවා ආර්ය පුද්ගලෙක් වෙනවා කියන එක පිළිබඳව අගේ කොට වටිනාකමට දේශනා කරලා තිබෙනවා. අපි මේ පිළිබඳව තව ටිකක් වෙලා බලමු. සතන සූත්‍රයේ පැහැදෙන ගාථාවක් තියෙනවා. සහවස්ස දර්ශන සම්ප්‍රදාය ප්‍රයස්සු ධම්මා ජහිතා බවන්ති. සක්ඛාය විච්චි විචිකිච්ඡං ශ්‍රී ලංකතං වාපි. මේ කාරණා තුනක් තියෙනවා. සහවස්ස දර්ශන සම්ප්‍රදාය කියන්නේ පින්නන්නේ දැක්මින් යුක්ත විමර්ශන. සමහර දහසක් නැන් ප්‍රතිමන්දි සෝවාන් ඵලයට පත් වීම සම්බන්ධ කියලාත් කියනවා. ධර්මයන් තුනක් සිටී පවතිනා වූ ධර්මයන් නැත්නම් බැමි තුනක් විහිතා හැටි යනවා. ඒ තුන තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා සිලබත කරාමාස. මේ කැදීයාම තුළ ඊළඟට පැහැදිලි කරලා දාරම් කරුණක් තමයි චතුස පායේ චිත්ත විප්‍රමුක්තෝ. කොතරම් හොඳ කෙනෙක් වුණත් අවසන් මොහොතේදී සුඛඥාන භාවය තුළ නම් ජීවත් වෙන්නේ ප්‍රේසතාවගේ චේතනාවක් ආවොත් ඒක අදාළ අපාගත වීමටපත් වෙන්න සිදු වෙනවා. නමුත් මේ බුදුහාමුදුරන්ගේ පොරොන්දුව බුදුරජාණන් වහන්සේගේ පොරොන්දුව තමයි මාර්ගඵල ලාභීත්වයට පත් වූ පුද්ගලයාට සතර ආසාය දොරල් දහිනවා යන්නේ කවදාවත් කියන්නේ. එතනම ගාථාවේ ඉතුරු කොටසක් කියලා දීලා ඉන්නේ කොහොමද? චචාවි චානානි අබබ්බෝ කාතෝ. සවිදරුම් බරපතල අකුසල කර්මයන් ඔබ වෙතින් සිදු වෙන්නේ නැහැ කියලා කියනවා. සවිදරුම් වලින් පහක් බොහෝ විට අබෝධ නගන්නවා. ආමරින්න පියාමරින්න රහතුන් නරින්න බුදුන්ගේ ලෙසලීම සහ සංගවේදී. අයනීත තමයි බුද්ධං සරණං ගච්ඡාමි කිව්ව කටින් සිරුවන් සරණ යනවා කිව්ව කටින් අතුරු තවත් ශාස්ත්‍රෝරෙක් සරණ යන්න ලැබෙක. අනිත් ශාස්ත්‍රුන් කියන අය අදහන්න තරම් දෙයක් ඉතු වෙන්නේ නැහැ. සදහම් තේරුම් ගත්ත කෙනෙකුට. ඒකත් ඒක බරපතල අකුසලයක් කියලා පෙන්වන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි කිව්ව කටින් තවත් කෙනෙක් සරණ යනවා කියනවා නම් නැත්නම් ඊට වඩා ලොකු ශාස්ත්‍රෝරෙක් ඉන්නවා කියලා කියනවා නම් සුදු සමයේ පෙන්වන්නේ ඒක බරපතල මිත්‍යා දෘෂ්ටියකට යamak. එතකොට මේ සත්‍යයට පත්වීම සඳහා සයස්සු ධම්මා සසර බැඳි සමන දැමි තුනක බිඳී යාම අවශ්‍යයි. මේ බැමි කොහෙද තියෙන්නේ? මේවා අපේ සිත් සතන්ව පවතින්නේ. මේ කාලේ වෙන් වෙන්නේ මෙන්න මේ බැමි තුන පිළිබඳව. මේ බැමි තුන කැඩුනහමනේ කෙනෙක් කාර්ය මාර්ගයට ප්‍රවේශ වෙනවා කියලා කියන්නේ. මේ බැමිතන පිළිබඳ විග්‍රහ කරන්න. අපි තව වචනයක් ගනිමු. සෝතාපන්න කියන්නේ සෝවාන් කියන කලේසීට අනුව වචනයක්. සෝතාපට්ටි සෝතාපන්න. ආපන්න කියන්නේ පැමිණෙන. සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සෝතාපන්න වෙනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා. ඒකෝ ඊට මෙහා පැත්තේ ඉන්න යන ආර්ය අෂ්ටාංගික මාර්ගය යනවාද කියන ප්‍රශ්නයක්. ඒක තියෙන තේරුම් ගන්න ඕනේ. ආර්යසත්‍යික මාර්ගයේ තියෙන ප්‍රතිපදා දෙකක්. ආර්ය ප්‍රතිපදා පූර්ව භාග ප්‍රතිපදා. අපි ලංකාවේ සදහවත් බෞද්ධ බහුතරයක් ඉන්නේ පූර්ව භාග ප්‍රතිපදාවේ. නමුත් සෝතාපන්න කියන එකේ නියම ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන නිසා ආර්යසත්‍යික මාර්ගයේ ආම ආරම්භ වෙන්නේ ඉන්පසු. ඊට මෙහා අපි ආර්යසත්‍යික මාර්ගය ගැන දන්නෝ ඒකට පාඩම් පිනවා විස්තර ලියන්න ගන්නවා විභාගෙදෙල පාස් වෙලා තිබෙනවා. නමුත් ප්‍රායෝගික නැහැ. ප්‍රසාමාන්‍ය දැනුම ඉක්මවා ගිය දෙයක් නෙවෙයි. ඒ නිසා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැමිණීම කියන තැනටපත් වෙන්නට වෙනවා. ඒ පැමිණුන නිසා තමයි මේ ගමන ඉදිරියට යවෙන්නේ. ආපහු වැටෙන්නේ. අනිත් ඕනෑම කෙනෙක් ඥාන ඉතිරි කරනවා. දෙවියන්ගේියොත් ඒක ඉතිරි කළා පුත්සන් ලබන්සෙනවා. මේ මිනිස්සෙක් යහපත් වෙලි කියොත් ඉඳලා ආයාපක තවත් පැත්තකට නරක විදිහක් නතර වෙන නිසා වෙන පැත්තකට පිළිලා යන්න පුළුවන්. ඒ යහපත් ප්‍රඥාන් දීර්ඝ කාලිනව ආරක්ෂා කරගන්න අධිශේනවා. දිවස දියකන පරිචිත්‍ය ඥාන යাদি මේ ඥාන ගැනත් සඳහන් කරන්න තිබේ. ලබා ගන්න පුළුවන්. නම ලබා ගත්තා වගේම මේවා පිළිගෙන දේවල්. නොපිළිගෙන එක දෙයයි තියෙන්නේ. ඒ මාර්ගඵල පළවෙනි පියවරට අපි ගිහින් ඊට පස්සේ දවස්වල අනිත් ගැන කතා කරමු. සක්කාය දිට්ඨි නම් කුමක්ද? සක්කාය කියන්නේ පංචස්කන්ධය. දිට්ඨි කියන්නේ වැරදි ආකාරයෙන් ගැනීම. සම්මා දිට්ඨි කියන එක යහපත් දැක්ම. සිතන දිට්ඨි කියන්නේ දැක්ම. මෙතන දිට්ඨි කියන එක වැරදි ආකාරයෙන් ගැනීම. එතකොට සක්කාය දිට්ඨිය කියන්නේ පංචස්කන්ධය ආත්ම කොට ගැනීම කියන එක. වෙනෝක මේ දරුවෝ නැත්තම් විභාග වල දෙන සමහර අය නැත්තම් ධර්ම සාකච්ඡා කරනකොට සමහර සදහවතු සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා ඇහුවම මම වගේ කියන හැඟීම කියලා සරල උත්තරයක් දෙනවා. මම නම් කියන්නේ ඒක 6 7 5 කියලා විභාගයක් ලියන්න සුසු උත්තරයක් කරනහම බුදුන් වහන්සේ වදාළ ධර්මය අවබෝධය සඳහා ප්‍රමාණවත් උත්තරයක් නෙවෙයි. ඒකට කල් තවුරුනේ පාලං කරපු දෙයක්. ඉස්සරලා එමුනම් අපි සක්කාය තේරුම් ගන්න වෙනවා. සක්කාය කියන්නේ පංචස්කන්ධය. පංචස්කන්ධය තුමක්ද පංචස්කන්ධය නිවර්දිත තේරුම් ගත්තොත් ඊට පස්සේ තමයි ආත්ම කොට ගැනීමේ වරද දකින්න පුළුවන් වෙන්නේ. මේ පංචස්කන්ධය ආත්ම කොට ගැනීමට තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. ආත්ම කොට ගන්නවා කියන්නේ මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්නවා කියන එක. වචන තුනම හිතන් මම හේතෝ සමස්මින් යසුමේ අර්ථ. ඒ මමය, ඒ මගේය, ඒ මගේ ආත්මය. එතන මගේ ආත්මය කියන්නේ ජීවිතය නෙවෙයි. පංචස්කන්ධය කියන එක වර්තමාන මොහොතේ ඇති වී නැති වෙන දෙයක්. ඔබ කොතන කොහේ හිටියත් ඔබ සම්බන්ධ වී සිටින්නේ ඇසට, නැත්නම් කනට, නැත්නම් නාසයට, නැත්නම් දිවට, නැත්නම් කායට, නැත්නම් මනෝද්වාරික අරමුණට. අන්නේ අරමුණ මූලික කොටගෙන සිටේ ඇවිත් වෙන චෛතසික විග්‍රහය තමයි පංචස්කන්ධය කියලා. ඒක ශරීරයේ ඇසුරු කොටගෙන පවතිනක් පුළුවන් පංචස්කන්ධයේට ශරීරයක් ඝනසිරුරක් නැතුව පවතිනක් පුළුවන්. සුප්‍රේත ස්ත්‍රේත භූත දිව්‍ය කියලා කියන්නේ එහෙම ඝනසිරුරක් නැති පංචස්කන්ධ. පංචවර්ණස්කන්ධ. යා රූපී අරූපී ඥානලාභින් තුලත් රූපී කියන අපට පෙනෙන ඝන රූපයක් නැති වුණාට රූපී ආරම්මණය තුළ තියෙන ස්කන්ධක. එහෙනම් අපට බුදු පියාණන් වහන්සේ වදාළ මේ ගැඹුරු ධර්ම තේරුම් ගන්නට පංචස්කන්ධයේ මනාව තේරුම් ගන්නට. මම නම් කල්පනා කරන්නේ කෙනෙක් එනවා යනවා කනවා බොනවා කියන එක තමයි සම්මුති ධර්මය කියලා කියන්නේ. අභිධර්මයේ හවත් ගැඹුරු ධර්මයේ කියලා කියන්නේ ඔන්න ඔය පංචස්කන්ධයාලී ඉදින් මැරීම. ඒ උන්වහන්සේ අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනා කළ දෙවන ධර්ම දේශනාවේ පටන් පැහැදිලි කළ අභිධර්මයක්. සත්‍යයෙන් සංගායනාවේදී ආව පිටකයේ තියෙන අභිධර්මයට වඩා බුදුන් වහන්සේ මේක ප්‍රේමකෙන් දේශනා කළ අභිධර්ම කියන්නේ ගැඹුරු ධර්ම. එතකොට මේන දේට වඩා ගැඹුරින් තියෙන දේ. එතනදී අපි තේරුම් ගන්න ඕන. සාමාන්‍ය සමාජයේ විග්‍රහ කරන දේ යලිත්මක් කියන්න ඕන. රූප කියන වචනේ වුන් ගන්නවා පටවි ආපෝ තේජෝ වායු හතරට. ඔව් අටවිසි රූප ගත්තාම ශරීර සකස් වෙන මේ පටවි ආපෝ තේජෝ වායු හතර. බල්තාවයි නිසා රූප පහළ වෙනවා. කර්මති ප්‍රීරු ආහාර ඍතු ආහාර නිසා රූප පහළ වෙනවායි කියලා කියනවා. දේශයෙන් නම් ජීවිතනාව ආපහු ඊට අනුගත වෙන විදිහට ශරීරයේ රූප ස්වභාවයෙන් පහළ වෙන බව රූපේ පහළ වෙනකට පේනවා. මේ ශරීරයේ රූප හට ගැනීම නමුත් මේ පංචස්කන්ධයේ විග්‍රහයේදී පළමු රූප දිනු වේදනා සංඥා සංකාර විඥාන. අර විග්‍රහයේදී ද්වේෂයට අනු රූප කලාප හට ගන්නවා අපිට පසු වෙලා තියෙනවා. සතුට අනු රූප කලාප හට ගන්නවා පසු වෙලා තියෙනවා. මෙතන කුමක්ද සිදු වෙන්නේ? රූප. රූප කොටස් හයක් තියෙනවා. රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, සොත්හබ්ද රූප. සැකට පේන රූපය, කනට හෙන ශබ්ද රූපය, නාසයට දැනෙන ගන්ධ රූපය, සිවට දැනෙන රස රූපය, කයට දැනෙන ස්පර්ශ රූපය, නැත්නම් සිතින් එන මනෝ රූපය. අපි මේ හයින් එකකට ඕනෑම මොහොතක එකතු වෙලා සිටින්නේ. ඒ රූපය උදාහරණයක් වශයෙන් පැහැදිලි කරනවා නම් රූපය රූප රූපය ආශ්‍රයෙන් කැඩපතක් තුළ ඔබ දකින ඔබේ ශරීරය වගේ. ඒ ශරීරයක් නැහැ නමුත් පිළිබිඹුවක් පේනවනේ. අන්න ඒ වගේ බාහිරේ පවතින රූප ස්වභාවයක්. ගසක්, සත්වෙක්, නිවසක් ආදී රූප ස්වභාවයක්. ඒ රූප ස්වභාවයෙන් පිට වෙන ආලෝක කිරණ අපේ ඇසේ කාටි හරහා යාම තුළ අපේ දෘෂ්ටි විචානය තුළ හට ගන්නා වූ ප්‍රතිබිම්බයක් ගැන සඳහන් කරනවා යටිපුරුව. අපි රූපය කියන්නේ අන්නේ එකට. රූපස්කන්ධය කියන්නේ අපි එකට. බුදුන් වහන්සේ පිළිවන බණව පැහැදිලි කරනවා. චක්කාරෝ මහා භූත පච්චය. රූපස්කන්ධස්ස සංඥාපනයි. මම නැවත මේක කියනවා. බාහිර ලෝකෙ තියෙන රූපේ තමයි චක්කාරෝ මහා භූතදී. ඒක උදව් කරගෙන, ආලෝකයෙන් උදව් කරගෙන, අපේ ඇසේ පහළ වුණා වූ රූපය රූපස්කන්ධය. ඒ රූපය තමයි වේදනාවෙන් සැපයි දුකයි උපේක්ෂායි මිතුරා හතුරා ආදී වශයෙන් වේදනා කියන්නේ වින්දනය කරනවා කියන්නේ. සිංහලෙන් වේදනාව කියන්නේ විඳිනවා. නමුත් පාලි වේදනා පිස්සෝ වේදනා. සැප දුක් උපේක්ෂා වේදනා කරන වේදනා විඳීම. අපි එතකොට ඇසේ පහළ වෙන රූපය තමයි මිහිරි වේදනාවක් නම් කැමති නම් ඉරි වේදනාවක් හතුරු වේදනාවක් නම් සහදායකක් වේදනාවක් රූප වේදනාවක්. එතකොට මේ වේදනාව මිහිරි එකක් වශයෙන් හැඳිනීමක් සංඥාව අමිහිරි නම් අමිහිරි එකක් වශයෙන් හැඳිනීමක් සංඥාව. මේ සංඥාවෙන් පසු ඒක අමිහිරි එකක් නම් ඒකට ද්වේෂ මොහ එකතු වීම සංඛාර මිහිරි එකක් නම් සමහරට ලෝභ මොහ එකතු වීම නැත්නම් ඊට වඩා මෙහා පැත්තට පියදාන කටයුතු එකතු වීම සංඛාර දෙකම සංඛාර. ඒ රූප වේදනා සංඥා සංකාර චෛත්‍යක සියල්ලෙන් සිදුවන දේ දැන ගැනීමට තියෙන දෙයක් තමයි විඥානය කියන්නේ. විඥානය කියන්නේ හරිම අසරණ එකක් වෙනතුනේ. කිසිම දෙයක් තීරණය කරගන්න තේරෙන්නේ නැහැ. අපි යම් දෙයක් හරි කියලා හිතනවාද විඥානයට පිළිගන්නවා. ඒකට බුදු පියාණන් වහන්සේ සම්මර්ෂණ සූත්‍රයේ මෙහිමයි වදාරලා තියෙන්නේ. අවිද්‍යා ගතෝ යම් වික්‍රේ පුරුෂ පුද්ගලෝ යම් විශ්වදලෙක් නේ අවිද්‍යාව තුළ සිරගෙන යම් විශ්වදක උද්ගලෙක් පුඤ්ඤංකේ සංකාරං අபிසංකරෝති. සිනා පොරස් කරනවද විඥාන කියන එක ඒක හොඳයි කියලා ඒ පැත්ත ගන්නවා. අපුඤ්ඤංකේ සංකාරං අபிසංකරෝති. යම් ඒ පාප කර්මයක් රැස් කරන්න පෙළෙනවද ඒක විඥාන විරුද්ධ වෙන්නේ නැහැ ඒක තමයි හරි කියනවා. යම් ඒ රූපී අරූපී ඥාන කුසල අනිඥංකේ සංකාරං අල්ලා ගන්නවද ඒක කර ගන්නවද විඥානික මේක හොඳයි කියලා. ඒක නම් කිව්වේ මේ විඥානයේ යමක් තේරුම් ගන්න තීරණය කරන්න බෑ අනිත් අය කියන දේ හරි කියලා අනුමත කරන්නේ. හේයි එක් ප්‍රතිපත්තියයි. ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධ විග්‍රහයේදී මායූක මංච විඥානං කියන වචනේ පැහැදිලි කරන්නේ. දැන් එතකොට මේක ඇසට කනට නාසයට අරමුණක් ගන්න මොහොතක් වාසා සිදුවෙන දේ තමයි මේ ස්කන්ධ පහ ඉදීම මැරීම. ඒ ඉපදෙන මරණ සිද්ධිය අපි අල්ලගත්තත් නැතත් ඇති වෙන එක සහ නැති වෙන එක ඊටයි වෙනවා. නමුත් අපි මේ ධර්මතාවයේ පෙරේද යන්න පටන් ගන්න ලනා කාලේ පහ වීමක් එක්කලා. ඉතින් ආරම්භණය බාර ගන්න හදනවා. බාර ගන්නවට අපි කියනවා අල්ල ගන්නවායි කියලා. ඒකට අපි කියනවා නිත්‍යපට ගන්නවායි කියලා. ඒවට අයිති ස්වභාව ධර්මයේ ඇති වී නැති වෙන බවවත් අනිත්‍ය බව. නමුත් අපි ඒක මත සිදුවෙන දෙයක් වශයෙන් කොටස් අටකට බෙදලා ඉන් අටින් එකක් වශයෙන් බාර ගන්නවා. කොටස් අටකට බෙදෙනවා ලාභ, අලාභ, සැප, දුක්, නිന്ദා, ප්‍රසංසාය සායස. දැන් හතරක් නම් මෙතන කැමැති වශයෙන් බාර ගන්නවා, අල්ල ගන්න හදනවා, හතරක් නම් ප්‍රතික්ෂේප කරන්න හදනවා. කමති හතර සුභාරමුණු හතර අනිත් හතර අසුභාරමුණු වශයෙන් ප්‍රතික්ෂේප කරන්නේ. බාර ගැනීම, අල්ලා ගැනීම, ප්‍රතික්ෂේප කිරීම, අල්ලා ගැනීම. මොන්නේ මේ තේරුම් ගන්න බැරි කෙනෙක්. දැඩිව ගැනීම. දැන් මෙන්න මේ මොහොතින් මොහොත ඇති වෙන නැති වෙන ධර්මතාවය පිළිබඳ බුදු පියාණන් වහන්සේ මා මීට පෙර පැහැදිලි කරපු ධර්ම කරුණක් නැත්නම් වාක්‍යයක් ඔබට මේ මොහොතේ ඉදිරිපත් කරන්නම්. කන්දේසු ජායමානේසු ජීයමානේසු නියමානේසු ස්කන්ධයන් කි ඉපදීමෙහිද පිරීමෙහිද මෙයාමෙහිද මොහොතක් මොහොතක් පාසා කණේ කණේ තුවන් ජායසේච උපදින්නෙහිය ජීයසේච දිරන්නෙහිය නියසේච නියාමෙහිය. අන්න බුදු පියාණන් වහන්සේ වදාළ ඉපදීම හැරීම විතරක් නෙවෙයි දවසක මා පැහැදිලි කරන්නම් ඔය මරණය දකින එකට තමයි මරණානුස්සති වඩනවා කියලා කියන්නේ. ඔය ජීවිත අවසානයේ මම මැරෙනවා කියලා වාක්‍යයක් පාඩම් කරුවට හරියන්නේ නැහැ. මරණ අනුස්සති මරණය අනුසිහිය. මරණය අනුසිහිය දැනගන්න ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම කියන තැනට අවධානය යොමු කරනවා. වෙන ධර්ම දේශනාවක් ඉදිරියේදී. එතකොට එහෙමනම් අපට මේ ස්කන්ධ පංචකය පිළිබඳව නොදන්නා පුද්ගලයාට කියන්නේ අසුතපුත ජනෝ. අස්තෘප්තෙන් අසුතරු දන්නෝ අරියාණන් අදස්සාලි. අරියන් මහන්සල හම්බ වෙන්නේ අරි ධර්මිත ප්‍රේ කරන්නේ අර මේ ධර්මෙ හික්මෙන්නේ. ඔහු තමයි රූපේ මමයේ වේදනාව මමයේ සංඥා මමයේ සංකාරයේ මමයේ අවිඥානයේ මමයේ මගේ ආත්මය කියලා දන්නේ. තමු පුණ්‍යාදි සංකාරය කරන කෙනා එම මොකට ගන්නවා? පුණ්‍යාදි සංකාරය කරන එම මොකට ගන්නවා? අනිත්‍යාදි සංකාරය කරන එම මොකට ගන්නවා? බුදුහාමුදුරන් වහන්සේගේ කල්‍යාණ මිත්‍ර සේවනන ලැබීම නිසා මේ මම කොට ගැනීම මුලාව සසර ගමනේ පවතින ආරම්භක දුවසේ මම නම් වෙනිනතාවට නෙවෙයි මගේ වෙන්නේ. ඒක තමයි මගේ කියන්නේ. මගේ ආත්මය තුන්වෙනිනතාවට නෙවෙයි. එහෙනම් ඒක මගේ ආත්මය. දැන් බලන්න එහෙනම් අරමුණක් අල්ලා ගැනීම. රූප හෝ ශබ්ද හෝ ගන්ධ හෝ රස අරමුණ ඒක ඇති වෙන නැති වෙන දෙයක්. අපිට විඳින්න ලෝකේ ජීවත් වෙන්නේ ඒක ඇති වෙලා නැති වෙලා යන්න අපි හඳුනා ගන්නටත් ඕනේ. ඒකයි කී වැඩි කරලා යන්න දුන්න නම් අපිට තරදයක් නෑ. අපි කරන හැම දෙයක්ම කන්ද. අපි මේවා කරේ කිසියම් ආකාරයක ඇලීමක් ගැටීමක් ඇති කර ගන්නවා පසු ගන්න ඕන වෙන ආකාරයට. ඒකට කියනවා අල්ලා ගැනීම කියලා. ඒකට කියනවා පංචස්තන්දි ආත්මකට ගැනීම කියලා. සක්කාය දිට්ඨි දැන් තේරුම් ගන්න එන්න. ඉපදී නැතන ස්කන්ධ පංචකයේ වර්තමාන මොහොතේ කොහොම ඇතිවි නැති වෙන තැනට සිය භාවිතාන කර බාර ගන්නවා නම් මේ බාර ගැනීම තුළ තියෙන විශේෂ කාරණ කිහිපයක් තියෙනවා. බාර ගැනීම තුළ බෙදීමක් තියෙනවා. හොඳ හෝ නරක වශයෙන් ලාභ ලාභ ලැබුණු අනේ බෙදීම තුළම තමයි මේ බාර ගැනීම සිද්ධ වෙන්නේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ සක්කාය දිට්ඨිය පැනනවායි කියලා අදාළේ ඇති වෙන නැති වෙන දෙයක් නම් ඒක හේතුඵල ධර්මයක් නම් ඒකට අයිති වැඩේ ඇති වෙන නැති එක නම් අපිට එරෙහිව යන්නේ ඇයි? අප විසින් සසර ගමනේ දුකටපත් වෙනට අප විසින් කරන ලබන බරපතලම වර්ධයයි. ඇති වෙන නැති වෙන එක තමයි මතක් කළා ධර්මය කියලා. ඒ අල්ලා ගැනීම ධර්මයේ තේරෙහි යාමක්. ධර්මයේ තේරෙහි යාමේ ප්‍රතිඵලය තමයි ලෝකයා දුක් විඳින එක. ලාභ ලාභතර දුක් විඳ අපනම්සා කියන මේ කාරණාමයේදී දරාගන්න බැරි මට්ටමට හඳන්නේ දුඩන්නේ වැළපෙන්නේ ශ්‍රීමූචා වෙන්නේ සමහර රෝහල් ගත වෙන්නේ සහ සමහර විට ශරීරයෙන් ගියන්නේ මේ අල්ලා ගැනීම ප්‍රතිපලයේ තරම් බරපතලව මේව අල්ලන්නේ ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ වදාළේ අල්ලා ගැනීමෙන් පැවුල අල්ලා ගන්න නැත්නම් ගන්නක් නැහැ කියලා. ඒ අල්ලා ගන්න පුද්ගලයාට තමයි පුතන් ජනේ කියලා කියන්නේ. එතකොට එනම් සක්කාය දිට්ඨි කියන්නේ මේ විදිහට මේ ස්කන්ධ පංචකයේ අරමුණ බාර ගන්න එක. මේක තමයි සසර ගමනේ අපි කළේ. මට දැනනවා මට ගෙරුවා මට පාඩුවක් සිදුනා ආදී වශයෙන් සමාජයේ එළියට එන්නේ ඒ කාරණා තමයි. ඒ ප්‍රතිඵලයකුත් තියෙනවා. මේ බාර ගැනීම තුළ ප්‍රතික්‍රියා දැක්වීමක් සිදු වෙනවා. දේශයට දේශයෙන් මොහේත මොහේන් එකට එක කිරීමට. ඒ තමයි මේ මම නැමති ක්‍රියාකාරීත්වයේ හැටි. දැන් බුදුන් වහන්සේ වදාරන්නේ මේක අල්ලගන්න එපා. එනම් සක්කාය දිට්ඨිය තේරුම් ගත්ත පුද්ගලයාට තමයි අල්ලා දීමේ වරද තේරුම් අරගෙන අල්ලා නොගෙන ඉන්න සුමන්තමක්. කෙරිනවා කියන්නේ. දැන් අරමුණක සක්කාය දිට්ඨිය කරුණායි කියලා හිතින් අනිත් දෙන් පස්සේ සක්කාය දිට්ඨිය නැහැ කියලා හිතන්න එපා. ඊළඟ අරමුණ වල ඔබට ආපහු මේ අල්ලා ගැනීම සිදු වෙනවා. ඒ නිසා ඒවා සිවිල් ධර්ම දේශනාවක ඊළඟ අරමුණ වලදී මේක තුනී කරගන්න කොහොමද මේ පාඩම් මොකද කියන විදිහට විග්‍රහ වෙනවා. අද ඒක පැහැදිලි කරන්නට දුරුස් නෑ මම හිතනවා. මම හිතනවා ඒ නිසා මම මගේ ආත්මය කියලා වචනයක් පාඩම් කරගත්තා. ස්කන්ධ පංචකයේ රූප කියන්නේ ශරීරය කියලා ස්කන්ධ පංචකයේ විග්‍රහ කරලා මම කියලා කෙනෙක් නෑ කියලා. මම අහලා තියෙනවා අනන්තවත්. සමහර විද්වතුන් පවා සමහර අමල සදහවතුන් අපට මන කියනවා කෙත් නොම් නිදක් සම්මත් නහරණය ශරීරය එකකක් බිධාන බිධාන ගිහිල්ලා ඒකකවත් මම කියලා කෙනෙක් නෑ ඒ හින්දා මම කියලා මගේ කියලා දෙයක් නෑ කියලා උත්තරයක් හදාගන්න. මේකත් වාචික උත්තරයක් විතරයි. අවශ්‍ය කාරණාවට ගැටෙනකොට ඔහුගේ මම මතු වෙන එක වළක්වන්න මේකට බෑ. ඒ සැබෑ මම හඳුනා නොගැනීම සැබෑ මම යනු කෙස්කෝ ලොම් හෝ නෙවෙයි. අරමුණ බාර ගැනීම. අරමුණ නිත්‍ය කොට ගැනීම. ඒකට බුදුන් වහන්සේ වදාරනවා මත මතන් හැටියට පටම විස්සු හෝ දිති බුක්ක සූත්‍ර වල තව තියෙනවා. මම හටගන්නේ කොහොමද කියලා. යංකෝ වික්කවේ අනුසේති. සේන සංකන්දච්චති. යමෙක් යමක් ඔබ අරමුණයක් අරමුණක් විඳන අනුසේ වශයෙන් ඉතුරු කරනවා. ඒනුයි මම හටගන්නේ. කෙසලින් නිරත්තලින් නෙමෙයි. අනුසේ වශයෙන් හිත යම් දෙයක් අවකාශ කරනවාද ඒ මූලික කොටසමයි මම හිතන්නේ. ඔය කෙසල ලොම් වල ශරීරේ මම ඉන්නවා කියලා හිතන අයට මම තවත් පැහැදිලි උත්තරයක් දෙන්නම්. බුදුරජාණන් වහන්සේගෙන් ආනන්දහාමුදුරුවෝ ප්‍රශ්න කරනවා, ස්වාමීනි මම කියලා කියනවා කොපමණකින්ද මේ මම හටගන්නේ? උන්වහන්සේ ත්‍රිවිධ දේශනා කරලා නැහැ කෙස්වලින් ලොම්වලින් මම හටගන්නවා කියලා. යම් කෙනෙක් ගාව ලෝභය තියෙනවද? ලෝභයයි මම කියලා කියන්නේ. යම් කෙනෙක් ගාව ද්වේෂය තියෙනවද? ද්වේෂයයි මම කියලා කියන්නේ. අන්න බලන්න කොච්චර පැහැදිලිද කියලා. ඒක මානසික දෙයක්. මානසික අරමුණ බාර ගැනීම මේ මම කියලා කියන්නේ. ඒක තේරුම් ගන්න නැතුව කොච්චර සක්කාය දිට්ඨියේ නෑ මම කියලා කෙනෙක් නෑ කිව්වත් ඌ ඉන්නේ සක්කාය දිට්ඨියේ. අන්න මේක දකින්න පුළුවන් නම් අල්ලා ගන්න වරද විතරයි මම හැදෙන්නේ. අල්ලා ගන්න නැත්නම් ඒක නැති වෙනවා. ඒක තයිති වැඩි. එනම් සසර ගමනේ කරපු වරද අල්ලා ගැනීම. සසරෙන් නිදහස් වෙන්න කරන්න ඕනේ අල්ලා නොගැනීම. මොනවයි කෙනෙක් කර අපි තියෙන සාමාන්‍ය පීඩාවලදී හැරවුම් ලක්ෂය කියලා වචනයක්. අපි සසරගත ජීවිතයේදීත් හැරවුම් ලක්ෂයක් නේද? කර්ම රැස්කිරීම වෙනුවට කර්මක්ෂේත්‍ර වීම ආරම්භ වෙන්නේ. සසර ගමනේ ගමනට කර්ම එකතු කිරීම වෙනුවට නිමාවට කර්ම ආරම්භ වෙන්නේ. මේ සක්කාය දිට්ඨිය. අපි ඉදිරියට කතා කරන්න ඕන නිසා තව එහාට යමු. ඊළඟට විචිකිච්ඡා. විචිකිච්ඡාවට දෙන සැකේ කියලා වචනයක්. සැකේ කියුවට කියන්නේ මව්පියන් පිළිබඳව හරි ඇතිවක් ලැබෙද කියන පිළිබඳව හරි හොරකම් කරයිද කියන හරි තුන සැකේ නෙමෙයි. බුද්ධාදී යටතන සැකේ කියලා. ඉතින් මෙතෙන්දිත් මට කියන්න සිදු වෙනවා කරුණා. බොහොම බ්‍රාහ්ම්‍ය වචනයක් මේ සමාජයේ පවතින අපට බුදුහාමුදුරුවෝ ගැන කතානේ. අපට ධර්මයේ ගැන කතානේ. අපට සංඝයා ගැන කතානේ. මේක උද්ධින්න අරන් කච්චිය වචනයක් කතා කරනවා. එහෙම මේ සැකේ දුරු වෙන්නේ. බුද්ධ කියන්නේ කොතෙන්දද කියලා තේරුම් ගත්තාමයි බුද්ධ පිළිබඳ සැකේ දුරු වෙන්නේ. සම්මතනිකායේ සම්බුද්ධ සූත්‍ර කීපයක උන්වහන්සේ මැනවින් පැහැදිලි කරනවා. මහණෙනි මම රූප වේදනා සංඥා සංකාර විඥානක නිස්සන්ධ පංචකය හොයින් එකක් මමකට මගේකට මගේ ආත්මයකට දකින තාක්කල් මේ ලෝකෙට සම්බුද්ධ කියලා සකට කලේ නැහැ. යම් විටක මට 100%ක් ප්‍රත්‍යක්ෂ වුණාද ස්කන්ධ පහ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා. එදයි මම සම්මා සම්බුද්ධත්වයට කලේ. එහෙනම් අන්න බුද්ධ සම්බුද්ධ ස්වභාවයට තමයි පංචස්කන්ධේ අනාත්මය. පංචස්කන්ධයේ තේරුම් අරගෙන පංචස්කන්ධේ ආත්මය දුක්කට ගන්න බව තේරුම් අරගෙන පංචස්කන්ධේ අනාත්ම බවට කෙනෙකුට පත් වී හැකියි. පිරිවරු බුදු පියාණන් වහන්සේ සම්බුන් ඥානින් මේ තත්ත්වයට පත් වුණා කියන එක තේරුම් ගන්න එකයි මේ බුද්ධ සම්බුද්ධේ කංකති බුද්ධත්වයේ ප්‍රමුඛතකයේ දුර වෙන විදිය. බුදුහාමුදුරුවෝ ඉන්දියාවේදී අපට ඒ දැනසකයක් නැහැ කිව්වට ඒක ග්‍රාම්‍ය ව්‍යවහාරයක්. ඊළඟට ධර්මයේ බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළා අපට තේන්න සබනේ දැක නැහැ කියලා පිට හදා ගන්න හදන්න එපා. කුමක්ද බුදුන් වහන්සේ ලෝක වදාහර ධර්මයේ? ඒ ධර්මයේ තමයි මනවින් පැහැදිලි කළේ පළවෙනි ධර්ම දේශනාවේ සාල්සාදේ ධර්ම දේශනා බුදුන් වහන්සේගේ. එමත් නැත්නම් අපි කතා කරන බ්‍රහ්මසොන ජාතකයේ සඳහන් වෙන ගාථාවක් තියෙනවා. ඒ වාසාවයි පැහැදිලි කරනවා සියලු බුදුරු ලෝකෙට හෙලිකරවා දාලා වූ ධර්මය ඇතුළත් මේක. උන්වහන්සේ හෙලිකරගත්තු ධර්මය සහ ලෝකවතින ධර්මය තේරුම් ගන්න. උපඥාන් කියන සමාජය තුළ ලෝකවතින ධර්මය තමයි ඒ සංස්කාරයන් නිත්‍ය සුඛය ආත්මය. සමය මගේ ආත්මයකට ගැනීම. ඒක තමයි ලෝකය අනුගමනය කරන ධර්මය. ඒකට තමයි අපි කියන්නේ පටිසෝත ගාමී කියලා. අනුසෝතගාමී කියලා හරිදුනාවචනේ අනුසෝතගාමී කියලා. බුදුන් වහන්සේ හොයාගත්තු ධර්මය තමයි ඒ කියන සංස්කාරයන් උන්වහන්සේ දැනගෙන වදාරනවා. බුදුවරු ලෝ පහළ වුණත් නැතත් ලෝ පවතින ධර්මය තමයි සියලු සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම බව කියලා. උන්වහන්සේ ඒක ස්වයංභූ ඥානයෙන් හෙළි කරගත්තා. අන් සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම බව සත්‍යයි. ඒක සැක දුරු වෙනකොට තමයි විචිකිච්ඡාවේ ධම්මී සංකති දුරු වෙන්නේ. ඒ වගේම සංදී සංකති. බුදුහාමුදුරුවෝ අදින කරා වූ සංගරත්නයේ දොස් සැක නැහැ කියලා කියන්න එපා. සංඝ කියන වචනේට තියෙනවා අර්ථ කීපයක්. ඒ සියල්ල මීට පෙර පැහැදිලි කළා. අද ඒවා පැහැදිලි කරන්න වෙලාවක් නැහැ. ආර්ය සංගරත්නය. ආර්ය සංඝ කියන්නේ ආර්ය කියන එකේ තේරුම මාර්ගඵල ලාභිත නිහතකට. වික්ඛු වික්ඛුනි උපාසක පාසිකා සිවණක් පිළිසෙතම බුදුන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි ව්‍යක්ත සුත්ත විසරද විනීත බහුසුත ධම්මාන ධම්ම ප්‍රතිපන්න වෙන්න පුළුවන් නම් සංඝයා පොදවන්නට සංඝයා නියෝජනය කරන්න සංඝයා බබලවන්න පුළුවන් කියන එක සංතනිකායේ සෝබෙන්ති සූත්‍රයේ අමුතෙන් පැන වෙන්න පුළුවන් සමත අංගුත්තර පිටයි සෝබෙන්ති සූත්‍රෙන් බුදුජානන් වහන්සේ මනාව පැහැදිලි කරලා තියෙනවා එහෙනම් සංඝයන් මෙන්න මේ අධ්‍යාත්මික පාරිශුද්ධියේ ආරම්භයට පත්ව වයිට කියනවා එනිසා බුදුන් වහන්සේ වදාළ මේ ත්‍රිලක්ෂණය තේරුම් ගන්නේ නම් විසුසුකාත්මකට ගැනීම වෙනුවට අනිදුක්ඛානාත්ම වශයෙන් බලන්න පුළුවන් නම් ඇඳුම මොක වුණත් ඔවුන් සංඝ භාවයට පත් වෙනවා. ඒ සංඝ ස්වභාවයෙන් ජීවත් වෙන්න පුළුවන් කිම අය බුදුන් වහන්සේගේ කාලේ හිටියා. අද ධර්මයේ නිරෝල් නම් හිමයි ඉන්න පුළුවන්. සංඝයා පිළිවන් සැක නැහැ කියන්නේ ඒක සංඝ ස්වභාවය පිළිබඳව. ඊළඟට සික්ඛා සංකප්පි. සික්ඛා කියන්නේ මේ පංචින් නැකපින් දැස්සෙල් එහෙම නෙමෙයි. ඒවට සික්ඛා කියලා කියනවා. මෙතන සික්ඛා කියන්නේ ත්‍රිසික්ඛාව කියන්නේ ත්‍රිසික්ඛාවට කියනවා ප්‍රඥා සීල සමාධි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුනට කඩපුවාම ඒකට තමයි ත්‍රිසික්ඛාව කියලා කියන්නේ මතක තියාගන්න මෙතනත් මම වචනයක් පිළිගන්නවා ඔබ සම්මා දිට්ඨිය වලින් පටන් අරගෙන සම්මා සමාධිය නිවර කරන්නේ එහෙම ගත්තොත් සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥා වාචා සම්බන්ධාදී සීල වායාම සමාධි සමාධි එතකොට ප්‍රඥා සීල සමාධි නමුත් අපිට දැන් මේ භාවිතා කරන රටේ තියෙනවා සීල සමාධි ප්‍රඥා එතකොට සීල සමාධි ප්‍රඥාන් නම් සම්මා වාචා සම්මන්තාදීව පළමුව වායාම සත් සමාධි දෙවනුව සම්මාදිට සම්මා සංකප්ප ආද තියෙනවා මෙතන තියෙනවා ගැටලුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ව භාගයට සදාව තමයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. ඊට වැරදියකට සදාව තමයි දාන සීල භාවනා කියන්නේ. නමුත් ආර්ය ප්‍රතිපදාව ප්‍රඥා සීල සමාධි. සම්මාදිට්ඨි ප්‍රඥාව ඇති කරගත්තාම තමයි ආර්යකාන්ත සීලය රකින්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තමයි අපට ලෝකෝත්තර සමාධියටපත් වෙන්න පුළුවන් කමක්. එනිසා ආරි ප්‍රතිපදාව යනු දාන සීල භාවනාත් නෙමෙයි සීල සමාධි ප්‍රඥාත් නෙමෙයි ප්‍රඥා සීල සමාධි. පළමුව ප්‍රඥාව වෙන්න වෙනවා. ඊට පස්සේ තමයි ආරියකාන්ත සීලට යන්න පුළුවන්න්නේ. ඒ නිසා සික්ඛා පිළිබඳ සැකේ කියලා කියන්නේ ආර්ය අෂ්ටායක මාර්ගයේ සික්ඛාව ප්‍රඥාවෙන් සීලයකට සීලෙන් සමාධියට යන්න නිරවුල් වශයෙන් පුළුවන් නිරවුල් මාර්ගයේ කියන පිළිබඳ සැකේ දුර වෙනවා. ඊළඟට පුබ්බන්ති අපරන්ති පුබ්බන්ත පරන්ති අංකති කියලා කියනවා. ඉතින් මෙතන අර ස්කන්ධ පංචකයාගේ ඉදීම මරීම දන්නේ නැති අය මේ ජීවිතේ පැවිදිව කල්පනා කරනවා මීට පෙර මේ ජීවිතේ සහ මීට පෙර ජීවිතවල මම කොහෙද හිටියේ මම කවුරු වෙලාද හිටියේ අන්න පෙර ජීවිත පිළිබඳ සැකය මම කොහේ ඉඳලා එන්නේ නැද්ද ස්කන්ධ පහගෙන දන්නේ නැති කක් තියෙන අතීත ආත්මවල හිතුව පැත්තවල ගැන කල්පනා කරනවා එකට කියනවා පුබ්බන්ති අඥානං කියලා. දැන් පුබ්බන්ති ඥානං වෙන්නේ. දැන් තේරෙනවා නම් මොහොතක් පාසා උපදින්න ස්කන්ධ පංචකයක් කියලා. පෙරත් ඉපදුන ස්කන්ධ පහ. ඒ මම කොට මගේ කොට මගේ ආත්මේ කොට ගත්ත නිසායි මෙතෙක් අල්ලාවේ. වර්තමාන මොහොත අමතක කරලා අපි අනාගතයට සවස්සයි නපරන්ති අඥානං. මරණයෙන් පසු මම කොහේයිද? මම කොතන ඉඳීද මගේ ආත්මේ? සමහර අය මෙතන වර්තමානයේ වහලා අනාගතේ සිනමවනවා. ඒකට කියනවා අපරන්ති අඥානං කියලා. අපරන්තේ අනාගතේ කියනවා යන්නේ පංචස්කන්ධ ආත්මයට ගත්ත. ඥාන. එහෙනම් වර්තමාන මොහොත වහන්න අතීතේ හෝ අනාගතේ අරගෙන කල්පනා කරතොත් ඉන්නේ ඒක බුද්ධන්තේ අඥානං සහ අපරන්තේ අඥානං. පෙරත් ස්කන්ධ පහක් ඇති වුණේ නැතුනේ මොකට මගේ කොට ගත්ත නිසා සතරෙන් මිදෙන්න බැරි වුණා. අනාගතයේදී යත් ස්කන්ධ පහක් ඇති වෙන්නේ මොකට මගේ කොට ගත්තොත් එහෙම අඥානම් තමයි. ඥානං නම් සම්බන්ධ දෙයක් නැහැ නෝ කියන්නේ. එහෙනම් වර්තමානම් පුත් කුබ්බන්ත පහන්ත. දැන් ඔබ යම් තැනකද ඉන්නේ. යමක් ඔබේ ද්වාරයන් පහෙන් එකකට ගැටෙන්නේ. රූපයක්ද, ශබ්දයක්ද, නැත්නම් මනෝ ආරම්මණයක්ද? ඒ මොහොතේ ස්කන්ධ පහට ගන්නේ. ඒ ස්කන්ධ පහට තමයි සච්චුප්පන්න කියන්නේ. සච්චුප්පන්න කියන්නේ සත්‍යයෙන් උත්පන් කියන එක. හේතු ප්‍රත්‍යයෙන් උපන්. පච්චුප්පන්නේන යාපෙන්ති. ඒ මොහොතේ ඒ හේත දකින්න ඕන. දැකලා ඒ තියෙන අඩුපාඩුකම් වලින් යැපෙන්න වෙනවා. ඒක පිළිබඳව වෙනම පැහැදිලි කරන්න ඕන. අන්න දැනුත් ස්කන්ධ පහක් තමයි උපදින්නේ. ඕනම මොහොතක්. ඒක මනකට මගේ කොට ගත්තොත් උට ගමන නිමාවක් ලැබුමිත් අදුස්තියයි. මේ ආරි සම්මාදිට්ඨියට කියන කතාව කරන්නේ. එහෙම ගන්න නැත්නම් ඔහුට තියෙන්නේ මොහොතක් පාසා සම්මාදිට්ඨිය. උබ්බන්ත පරම්පේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේසු ඥානං. පටිච්ච හේතුප්‍රත්‍ය එකතු වීමෙන් හටගන්නා දේට පටිච්ච කියනවා. ඒ දැන් හටගන්නා එක අපි ගන්න ඉස්සෙල්ලා ඇසට රූපය ගත්ත නිසා දැන් කනට ශබ්දේ, කනට ශබ්දයක් ඇහෙනකොට බාහිර ශබ්දය ස්වාත ආශ්‍රය උදාවෙන් ශබ්ද තරංගයකින් කනේ කර්ණ සංකේහි වැදිලා ඒ ශබ්දය හඳුනා ගන්නා වූ සිතුවිලි පහළ වෙලා ඒ ශබ්දය කෙරෙහි සිතේ දැන් පතර ඇති කරගෙන තිබෙනා වූ ආශාව හෝ මුලා වෙතින් තැවිදිල ඒ මොහොතේ මේ සියල්ල සිදු වෙනවා. පටිච්ච සමුප්පන්න කියන්නේ ඒක හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න දේ. ඒ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න දේ මමකට මගේකට මගේ ආත්මකට ගන්නේ නම් ඒකට අඥානං කියනවා. ඒක ලෝකේ ජීවත් වෙන්න භාවිතා කරලා ඒකට අයිති විදිහට ඒ නැතිලා යන තරිනවා නම් ඒකට කියනවා ඥානං කියලා. මෙන්න බුද්ධ ආදී අටතන සැකයන් දුරු කරන්න සිටි. අපි දැන් කතා කළා සක්කාය දිට්ඨි විචිකිච්ඡා. තව තව ඉස්සරහ නම් තේ කාලයක් ගන්නකොට මේක වඩා විස්තර කරනවා. සම්මිනික සත්‍යම් වෙනවා. සීලබ්බත පරාමාසය. මේ සීලබ්බත පරාමාසය තරම් නමුදේ වූ දෙයක්. වැරදි විදිහට සමාජයේ භාවිතා කරන තවත් දෙයක් නෑ කියලා මට හිතෙනවා. මොකද්ද මේ සීලබ්බත පරාමාසය කියන්නේ? ත්‍රිලක්ෂණය අවබෝධයෙන් තොරව පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම තුල අනිදුක්ඛානාත්මය නුවණින් දැකීමෙන් තොරව කෙනෙකුට මේ නිර්වාණ කියන වචනේ මං කියන නිවන කියන වචනේ මේ අර්ථය එන්නේ නැහැ කියලා. නිවන කෙටියට හදලා තියෙන වචනේ නිර්වාණ. වාන කියන්නේ තෘෂ්ණාවට, නිර්වාණ කියන්නේ තෘෂ්ණාව නැති. දැන් මාංශ ආහාරයේ දන්නේ නැත්නම් නිර්මාංශ ආහාරය. දේශපාලනීකරණේ නිර්යදපම උපසර්ගයේදී සිද්ධ වෙන දේම ගන්නවානේ අර්ථය වෙනස් වෙන එක. දේශපාලනීකරණේ ආහාර ගන්නවා, විවාහ ආහාරනේ. ඒ වගේ තෘෂ්ණාව ස්වාන කියනෝ නම් නිර්වාණ තෘෂ්ණාව නැති. තෘෂ්ණාව පවතින්නේ ඇසට, කනට, නාසයට හම් වෙන අරමුණේ. එතන තෘෂ්ණාව නැතුව අරමුණ පවතිනෝ නම් එතනමයි ස්වාන සුවේති. මේක තේරුම් ගන්න. අර මරණයෙන් පස්සේ තෘෂ්ණාව නැති වෙන තෝරන. අරමුණෙහි මුලා වෙන එක තෘෂ්ණාව, මුලාව නැත්නම් නිර්වාණ. තේරුම් ගන්න තෝරන කාරණාව. එතකොට මේ නිර්වාණ නම් වූ තෘෂ්ණාව නැති අවේදිත සුවේ, විඳින්නා නැති විඳීමක් බාර ගැනීමක් නැති ලෝකෝත්තර සුවේ ලබා ගැනීම සඳහා ත්‍රිලක්ෂණයේ භාවිතාවෙන් තොරව වෙන මොනයම් හෝ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරලා පුළුවන් කියලා හිතනවා නම් මම නම් මේ ඔක්කොම ඇතුල් කරන්නේ සිරබ්බත පරාමාසයට. මේ පිළිබඳව මම වෙනත් විදිහකින් පැහැදිලි කරන්න. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ මේ ලෝකෝත්තර අභිවෘද්ධිය බලාපොරොත්තු වෙන සිටි පිරිසක් තමයි අත්ති කිල මතාන යෝගීන් කියලා කියන්නේ. විවිධ වෘත අනුගමනය කරමින් විරාහාර අතර පැත්තේ විනිගුරවල් ගහගෙන ගලක් පුර නිදාගෙන ඉඳින් උදේට උදිනුත් අවුව තලත් සත්තු. එන අයිකරතු තුර උදු නිදාගෙන ඉඳින්. ශරීරයේ තුරින් ශරීරයේ ඇඟට උඩින් වැල් යනතුරු දස්මුල වාඩි වෙලා ඉඳිනුත්. කෙළුවන් විදිහට, දවයන් විදිහට, සුනකින් විදිහට වෘත නැත්තන්ගේ ශ්‍රද්ධති ප්‍රයතුම් පවත්තුන. මෙහෙම කරහම මේ ලෝකෝත්තර අභිවෘද්ධිය හම් වෙනවා කියලා එදා කාලේ හිටියාන්තරික. ඔවුන් සියල්ල සීලබ්බත පරාමාසයට අනුව වෙලා හිටියේ. නමුත් අජවෘත, ගෝවෘත, සුනක වෘතයි සීලබ්බත පරාමාසය කියලා කියන්නේ කියලා අපි නිදහස් වෙනොත් නතර වෙන්න හැදුවොත් එහෙම වැරදි. මොකද ඒකක්වත් අද නෙමෙයි. ඒවනට අදක් තියෙනවා සිලබ්දක පරාමාසය. අදක පියාරන්න. අද ඒව නැති වුණාට සීල වෘත තියෙනවා සමාජයේ. පංච සීලය තියෙනවා, අට සීලය තියෙනවා, දස සීලය තියෙනවා, ගහකල සීලය තියෙනවා, සාමනීර සීලය තියෙනවා, උපසම්පදා සීලය තියෙනවා. සීල. මේ සියල්ල කායික වාචික මානසික සංවරයට අදාළ වෙන ධර්මයෙන් පරිබාහිර සීල නතර තියාගන්න. බෞද්ධයාට ත්‍රිසරණ සහිත පංච සීලය. එතකොට මුලින් ත්‍රිසරණයනේ තියෙන්නේ. ත්‍රිසරණය තමයි අධ්‍යාත්මික දේ. පංච සීලය බුද්ධලේක් වශයෙන් තමයි ඉන්න ඕන ස්ථාවරය. අට සීල් ගන්නකොට ත්‍රිසරණ සහිත සීලය. දස සීල් ගන්නකොට ත්‍රිසරණ සහිත. මේ ත්‍රිසරණයයි ආර්ය බුද්ධලේගේ සීලය බවට පත් වෙන්නේ. අනිත් එක තමයි ඉන්න ස්ථාවරය අනුව සමාජ පිළිගත් දෙයක්. ඉතින් අපි එහෙම ඉන්නත් ඕන. නමුත් මෙතන කියන කාරණේ මෙන්න මේකයි. යමෙක් පංචස්කන්ධයගේ ඉපදීම මැරීම තේරුම් ගන්නේ නැතුව ඒ පරම සත්‍යතාවයේ අනිදුක්ඛානාත්ම බව පිළිගන්නේ නැතිව වෙනත් මොනියම් හෝ ක්‍රමයක් අනුගමනය කිරීම තුළ දවසක් හරි දෙකක් හරි දිනපතා හරි ජීවිත කාලය තුළ හරි දිවාරාත්‍රි හරි විදිහට තමන්නේ නිර්වාණ කියන කුස්නාව නැති සුවය ලබා ගැනීමටයි මම මේ කටයුත්ත කරන්නේ කියලා දානි දුන්නා. සුරක්කත් භාවනා කළා. සමනෝතලක් සීද සීලවත්. මම නම් මේ සියල්ල අතුරත් කරනවා සීලපත පරාමාසෙට. වෙන කිසිම විකල්පයක් නැහැ මතක තියාගන්න. උපන්න කුසල් දුරු වෙන්නටත් නූපන්න කුසල් නූපදින්නටත් නූපන් කුසල් උපදින්නටත් උපන්න කුසල් වැඩි දියුණු වෙන්නටත් භාවිතා කළ හැකි එකම දෙයයි පවතින්නේ. උපන්න කුසල් දුරු වෙනවා කියන්නේ ලෝභ දේශ මොහ ඉතින් ඉවත් වෙනවා කියන එක. නූපන්න කුසල් නූපදිනවා කියලා කියන්නේ ලෝභ දේශ මොහයන් සිටේ නැවත සැලපදියම් වෙන්නේ නැහැ, මෝරන්නේ නැහැ කියන එක. සිිතේ සැලපදියම් වීම මෝරණ එක කොහොමද සිදුවෙන්නේ? යම් පරමණක් සිඳලා ඒ අල්ලගෙන හොඳයි සපයි සාන්තයි හෝ නරකයි දුකයි අසාන්තයි කියන හැඟීමෙන් යුක්තව නැවත ගන්න අදහසක් ඇති කර ගන්නවා. එතකොට ඔබ හැම විටම හංගනවා. හේතුවක් තියෙනවා. නැවත හටගන්නට හේතුවක් තියෙනවා. මේ හේතු හටගන්න තියෙන එක නෙමෙයි මම හටගන්න හේතුව වශයෙන් පෙන්වන්නේ. එතකොට මේ සිද්ධිය නොදන්නා පුද්ගලයා කෘතඥ සමාජයේ නම් ඉන්නේ. දානය කරලා දානෙන් හේතු තියෙනවා. සීලය කරලා සීතේ හේතු තියෙනවා. භාවනා කරලා භාවනාවෙන් හේතු තියෙනවා. සත්‍යපද්‍යයක් කරලා ඒකෙන් හේතු තියෙනවා. ඥානවල ඥානවලින් හේතු තියෙනවා. මේ පුනර්භවයේ හේතු දෙවීම නැමැති මුලාව කාම රූප අරූප බව තුනේම අය බුදුන් වහන්සේ වැනි උත්සමෙ උගේ ආවාදන සංස්ථාන නොලබන නිසා මේ වැඩි මුලාව කරගත්තා. අපි මේ තුන පිළිබඳව මට යමක් පැහැදිලි කරන්න පුළුවන් තවත්. මේ එකට එකක් පොඩි වෙනස්කමක් තියෙනවා. ඒ වෙනස්කම නම් සදාකාලික දෙයක් හෝ නිදහසක් නෙමෙයි. මාවට ගන්නවා මේ සිර හේදර පිළිබඳ වචනය. සිරේ කියන්නේ බන්ධනය කියන එක නෙමෙයි. පිළිම ගන්න. බන්ධනාගාරයක් තුළ ඉන්නවා තුන් දෙනෙක්. එක්කෙනෙක් යකඩ දැන්වල් වලින් නැදලා. තව එක්කෙනෙක් රිවි දැන්වල් වලින් නැදලා. තව එක්කෙනෙක් රත්තරන් දැන්වල් වලින් ඉබ්බදාන තලොක් කරලා. එතකොට මම මේ තුන් දෙනාට කතා කරන්න දෙයක් තියෙනවා. රත්තරන් දන්වල පිරින කෙනාට කියන්න පුළුවන් මගේ දන්වල රත්තරන් ඔයගොල්ලන්ගේ ඔබාලයි කියලා. සිදි දන්වල දාගෙන ඉන්න කෙනාට කියන්න පුළුවන් ඔබගේ යකඩ රත්තරන් දන්වල තියෙන මගේ ඊට වඩා වටිනවන රත්තරන් තමයි සිදි දන්වල කියලා. හරියට කියන්න පුළුවන් මගේ දන්වල බාලයි. අර හොඳ දන්වල හොයාගත්තොත් හොඳයි විදිහ රත්තරන් තමයි. ඔවුන් කිසියකට කල්පනා වෙන්නේ නැහැ මෙතන වැදගත් වෙන්නේ ඍජු දරත්තරන් දලෝකඩ වෙන්නේ කියන්නේ තුනින්ම කස පිළිබඳලා බන්ධනය. බන්ධනයේදී එහෙනම් ලෝභයේ වටිනාකම වැදගත් වෙන්නේ නේ. අන්න ඒ වගේ කාම ලෝකයේ අරුණ මමකට මගේ කොට ගැනීම යකඩ නම් වලින් ලැබීමයි. රූපී ඥානීය මමකට ගැනීම මගේ කොට ගැනීම ත්‍රිවිධං වලින් ලැබීමයි. අරූපී ඥානීය මමකට මගේ කොට ගැනීම සතරන්දං වලින් ලැබීමයි. මේ කවුරුත් සංසාර බන්ධනේ නිදහස් වෙලා නැහැ. අරට වඩා අරට වටිනාකමක් තියෙනවා. කාම ලෝකේ වඩා රූප ලෝකේ ඥානතිරක් නැති බැරි ත්‍රිවිධ කාලිනෝ සංසිදායි. අරූප ලෝකයකට වඩා සංසිදායි. නමුත් බන්ධනෙන් නිදලා නැහැ බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම තමයි. ජායිනෝ මාර බන්ධන. මාර බන්ධනෙන් නිදි. මේ මාරය හරිම ප්‍රයෝගකාරී පුද්ගලෙක්. ඔහු පිටුවිටකත් අපිට මම මාරයක් කියලා කියන්නේ. යමෙක් මේ සසර ගමනේ නිදහස් වෙන්න හදනවා නම් මාරයා ඒකට වෙනස් ආකාරයේ බන්ධනයක් බඳලා දීලා ඕක හොඳයි කියලා කියලා වස්තුන. එනිසා මුල සිට මාර්යා හඳුනාගෙන යන්න වෙනවා. ඔය මාර්යා හඳුනාගත්ත නැති අය තමයි වනාන්තරගත වෙලා මේ බාහිර කාම ලෝකේ ආරමුණු මගහැරලා ඒ වෙන විට කෙලෙස් පෑදීමේ යටපත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් උන් රූප ඥානෙ ඉපදුනා. උන් මේක හොඳයි කියලා අල්ලගත්තා. ඒ මේ තියෙන දුක එතන නැහැ. අන්න මාර්යා තවත් ලක්ෂණ කරත් අත්විඳින්න ගලක් අල්ලලා දුන්නා. මේකත් සමහර අයට තේරෙන අබන්ධනයක් කියලා. ඔවුන් මේක අත්හැරලා අරූපී ඥානයේ තිබුණකොට ඒක අල්ලගත්තා. අර විදෙන්න හදන පුද්ගලයා තව ටිකක් එහා හොඳ දෙයක් දිනා නැවත සරයක් හතරේ දැන් ලැබුවේ. ඒ නිසා තමයි ධර්ම අවබෝධයෙන් තොරවදී සියලු දෙනා කාම භවය හෝ රූප භවය හෝ අරූප භවය කියන මේ එකක රැඳුනේ සහ මායාවේ සීමාව ඉක්මා යන්න කාටවත් බැරි වුණේ. බුදුරජාණන් වහන්සේගෙන් රාද භික්ෂුන් වහන්සේ අහනවා ස්වාමීනි මාර්යා මාර්යා කියලා කියනවා. කොපමණකින් මාර්යා වෙනවද? රාද සමාජයේ ඔය මාර්යා කියන වචනේ පාවිච්චි කරනවා. රාද යම් කිසි කෙනෙක් දව පංච උපාදානස්කන්ධය තියෙනවා නම් එතන මාර්යා ඉන්නවා. දැන් පංච උපාදානස්කන්ධයේ තියෙන්නේ මොකක්ද අතුමුලි? රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකයක් තමයි කාම රූප අරූප බවල හැම එකෙදීම උපදින්නේ. අරූප වලදී රූප කියන අපිට වගේ අරමුණක් නෑ. නමුත් ඒක ඔවුන්ගේ අරමුණ තමයි භාවනා අරමුණ. රූපී ඥානේ, කරුපී ඥානේ. දැන් ඔවුන් කිසිවකට වැටහෙන්නේ නෑ මේ අල්ලන් ඉන්න තැන ඉන්නේ මම. මේ ඥානේ ඉන්නේ මම. මේ දේසේ ඉන්නේ මම. මේ මෝහේ ඉන්නේ මම. මේ විරසේ ඉන්නේ මම. මොන වෙලෙදිකටයි. පුතත් ගැන පුද්ගලයාට මේ වගේ දෙයක් ලැබුණාම ඔහු ඒක අල්ලා ගන්නවා. මේ අල්ලා ගැනීම සසරගත ස්වභාවයක්. ඒ නිසා වැඩිම ලොකු දෙයක් හම්බ වෙනකොට අපි ඒක හොඳයි කියලා අල්ලා ගන්නවා. වර්තමාන සමාජයේදී හැබලු වැඩි ඕනනේ. කවුද පියන පළවියට වඩා ඉහළ පළවියකට කැදර නැති බාර ගන්න කෙනෙක්? ගන්න සටන් කරන්නේ කවුද? ගන්න මුදල් වියදම් කරන්නේ කවුද? ඒ තරම් මේ ලෞකික සමාජයේ මේ දේවල් මිනිස්සුන්ට ලොකුයි. නමුත් අරමුණ අල්ලා ගැනීම සසරේ මුලා වීමක් කියලා තේරුම් ගත්ත පුද්ගලයෙකුට රූපේ නෙමෙයි, ශබ්දේ නෙමෙයි, සක්විති රැඳිකම. නැත්නම් මේ ලෝකාධිපත්‍ය නැත්නම් මොන යම්ම නැත්නම් රූපී අරූපී ඥාන මොන යම්ම අරමුණකට හෝ උට රැවටෙන්න හේතුවක් නැහැ. සුන්දර අරමුණ ඊටහා මනෝලෝකයෙන් ඕනතරම් පේන්න පුළුවන්. මේ කවදාවත් දැකපෙනේ දේවල් වල සමහර සමාධි භාවනා නැත්නම් පිටින් කරගන්න අය අමුතු ආලෝකයන් අමුතු දේවල් දකින්නයි කියලා අපිට කියලා තියෙනවා. නමුත් මට තියාගන්න ඒවා කොහෙවත් තියෙන දේවල් නෙමෙයි. ඔබේ සිතේ නෙවෙන්නා වූ මායා රූප මේ මායාවේ ලෝකයේ හැටිම. ඔබේ සිතට රැවටෙනවා. මොනවා? තේරුම් ගන්න. සීලබ්බත පරාමාසයේ තියෙනකින් කියන්නේ ස්කන්ධ පංචකයාගේ අනිදුක්ඛ අනාත්මය දැකීමෙන් තොරව සමා ජීවිතය අනුගමනය කරන්නා වූ වෙන කිසිදු ක්‍රියාමාර්ගයක් තුළ මේ නිර්වාණය ලබා ගත හැකි කියලා අනෙක් විශ්වාස කරනවා නම් ඔවුන් නිමිසිලබ්බත පරාමාසයට දැන් ආපහු අපි පිළිවෙල කෙටි විමර්ශනයක් කරමු. ඔබ ඇසූ ධර්ම දේශනාවල සක්කාය දිට්ඨිය යනු රූපේ නැමැති ආරම්මණය මම කොටගත් වේදනා සංඥා සංකාර විඥාන මේ අරමුණ නිත්‍ය කොට ගැනීමයි සක්කාය දිට්ඨි ආත්මස්කේ කියන්නේ කියලා ඔබ අසත් දිනවද? නැත්නම් ඔබට සෝවාන් වෙන්නට විදිහක් නැහැ. බුදුන් කෙරෙහි සැක නැහැ, ධර්මයේ කෙරෙහි සැක නැහැ, සංඝයා කෙරෙහි සැක නැහැ කියලා වචනින් පාඩම් කරගන්නේ නැතිව බුද්ධයන් පංචස්කන්ධයේ අනාත්මයයි ඒ වුන් තත්ත්වයට පත් වුණා බුදුන් වහන්සේ අපට පත්විය හැකිය. ධර්මයන් සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මයයි, ඊට මෙහා පැත්තේ ධර්මයක් නැහැ, ඒකයි සත්‍ය තත්ත්වය. තිබුණු ධර්මතාවයන් ලබන්න අනුගමනය කරන්න ආයනු ගිහිපැවිදි සිතුරු සමවේදී සමාජය තුළ සංඝ සභාවේ නියෝජනය කරන අය ආදී වශයෙන් ඔබට මේ කරුණ පැහැදිලි වුණාද? එහෙම සම්පවත් දෙකින් ගන්නවා නම් පටිච්ච සමුප්පාද ධම්මේසු ඥානං කියන එක. මේ මොහොතේ ස්කන්ධ පංචකයේ හට ගැනීම ඒක හේතුප්‍රත්‍ය ධර්මයක්. සත්‍ය නවත්තන් ලෝක කාටවත්ද? සත්‍ය කියන්නේ බාහිර ලෝකෙට වෙන සාධකවල. තමා දුක ඇති කරගන්නේ ප්‍රත්‍ය නිසා නෙවෙයි. තමන් ළඟ පවතින මම නැමති හේතුව නිසා. මේ මම නැමති හේතුවේ ප්‍රභායන් තිබෙනවා. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, කෝපය, මානය, ලෝභය මේ විවිධ ස්වරූපයෙන් ඉන්නේ. ඔබ දුකට පත් කරන්නේ බාහිර ලෝකේ තියෙන දේවල් නෙවෙයි, මෙන්න මේ තමන් විසින් හදාගත්ත පෞද්ගලික මතය. මේ පෞද්ගලික මතයනේ අපි මේ අරමුණ පිළිදින්නේ. ඒ නිසා මේකට සංකල්ප රාගය කියලා කියන්නේ. බාහිර ලෝකෙ තියෙන දයක් නෙවෙයි, තමා විසින් මවාගත්ත දෙයක්. සංකප්ප රාගෝ පුරිගස්සකාම. සංකල්ප රාගය. එහෙනම් තමා විසින් පෞද්ගලික ලෝකයක් හදාගෙන තියෙනවා මේ ලෝකේ ජීවත් වෙන. අපි ඉන්නේ එක ලෝකෙක. නමුත් අරමුණු නින්දනේදී තමන් හදාගන්නේ පෞද්ගලික ලෝකයක්. මේ පෞද්ගලික ලෝකයේ මාර බන්ධනේ තියෙන්නේ. දැන් බලන්න මේ තත්ත්වය බුදුහාමුදුරුවෝ තේරුම් ගත්තෙන් පස්සේ උන්වහන්සේ නිදහස් වුණා. අපට සල්ලි දීලා පුළුවන් ද මේ වැඩේ කරගන්න? අද්දක පියාණන් ඉඳලා මේ වැඩේ කරන්න පුළුවන්? නැත්නම් වෙනත් සීල වෘත වලින් පුළුවන්ද? නෑ. නිවරදිව සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ වචන තුන නිවරදිව පාඩම් කර ගන්න ඕන නෙමෙයි. ඒ ගැඹුරු අර්ථය අපි තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තම ඔබට ඊට පස්සේ අයිතියක් නෑ අරමුණ මමකට මගේ කොට ගන්න. එදිනෙදා ජීවිතයේදී ඔබ මොන රැකියාවක් කරා? අම්මා විදියට, තාත්තා විදියට, ගුරුවරයෙක් විදියට, දේශපාලනඥයෙක් විදියට, කොන්දොස්තරෙක් විදියට, පොරෙක් විදියට, ගොවියෙක් විදියට. ඔබට අයිති ඕනෑම ශ්‍රේෂ්ඨ වැඩ කටයුතු කරන්න. තේරුම් අරගෙන. ඔබට අරමුණ හම් වෙන එක වදයක් නෙවෙයි ආශිර්වාදයක්. අද නම් මේ සමාජයේ බාහිර අරමුණ හම් වෙන භෝජන කරදරයක් කියලා හිතන්නේ. පාන්දර ඔබ රාජකාරියට පිටත් වෙන්න හදන වෙලාවට ඔබේ මූණේ තියෙන ස්වභාවය දැක ගන්න කඩපතක් නැතුනම් ඔබ පාරක බැස්සම කොහොමද දන්නේ නැහැ ඔබේ ස්වභාවය. අනිත් අකින් ආවේ. නමුත් ඔබ මූණ වලල යනවා නම් කඩපතකට උදව් වෙන්නේ නැද්ද? අඩුපාඩු හදාගන්න. මෙන්න මේ වගේ ලෝභ දේශ මොහ හංගගෙන ඉන්න සුද්ධලින්ත බාහිර ලෝකේ ලෝභ දේශ මොහ උදින්න හේතු හම් වෙන එක ආශිර්වාදයක්. සිහි භාවිත කරන්න පුළුවන්. තමන් තමන්ගේ තමා මතුවෙන හැටි දැකගෙන ඒ මොහොතේ තමන් ධර්මානුකූලව ඒකට විසඳුම් ලබා ගන්න අනිත්‍ය කරුත් එක දන්නේ. සාමරාග ව්‍යාපාද තුනී කිරීම කියන එකට අපි තව දවසක් මේක කතා කරමු. මේක තමයි පිළිවෙත. මේක තමයි විදර්ශනාව. ඒක තමයි වර්තමාන ජීවත් වීම කියලා කතා කරන්නේ. මේ තුන කැඩුනම තමයි කෙනෙකුට ඉන් එහාට මේ මම කියන විදිහට මාමේ පැහැදිලි කරන විදිහට හැබෑවටම භාවනා කරන්න පුළුවන්. වනාසා සෝවාන් විය සෝවාන් පුද්ගලයා භාවනාවකට සතරදාගාමි අනාගාමි හරිගස්සී. නැවතත් මම කියනවා බුදුහාමුදුරන්ගේ ශාසනයේ කිසිවෙක් භාවනාවට සෝවාන් වූ අය නැත. ඔයාලා බලන්න ත්‍රිපිටකයේ තියෙනවා කියලා. ධර්ම ශ්‍රවණිය තුළ මේ කවුරු හරි කියලා දෙන්න ඕන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය වරද. ඔබ හැම දිනකටත් මේ ධර්ම දේශනාව නැත්නම් ඉදිරි කල්යාණ මිත්‍ර සේවනයක් තුළින් මේ අත්පාගත වීම මිදී එන්න පුළුවන් මේ ආර්ය භාවයට පත් වීමට මෙම ධර්ම දේශනාවන් උපරිස්සේවා හේතු ආසනා වේවා කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමි. කාල වේලා ගත වී ඇති බැවින් හැම දිනාටම පෙරවන් සරණ ප්‍රාර්ථනා කරමින් සිතින් ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. සෑම පෙරවන් සරණයි.